මේරටේ පෞද්ගලිකාංශයේ සේවකයා සුපුරුදු ලෙස රවට්ටපු අයවැයක් ලෙස තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මොකද 2015 ජනවාරි දිනවා කියපු 2500 2016 අයවැයදුන යෝජනා කරලා තියෙනවා. මේ රටේ වැඩ කරන ජනතාවට මේ රටේ පෞද්ගලිකාංශයේ සේවකයන්ට වෙච්ච පොරොන්දු එහෙම පිටින්ම නොසලකා හැරලා තියෙනවා. ඒ බොරුව තමයි ආපහු වතාවක් මේ අයවැයදුන තහවුරු කරලා තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැඩප කප්පාදු කරලා තියෙනවා. සාල බදු ප්‍රමාණයක් පනවන්න යෝජනා තමයි මේ අයවැයත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ජාතික පක්ෂයේ විකිණීමේ සහ සහන කප්පාදු කිරීමේ වැඩපිළිවෙල ලියලා දාලා තියෙනවා. අර්ථසාධක අරමුදල ව්‍යාපාරිකයන්ට ණය දෙන අරමුදලක් බවට පත් කරන්න යෝජනා කරන ගමන්